හොඳයි හැම දිනාටම පෙරවන් සර්ණයි හැම දිනවන්ම අදත් අපි තම ගෞරවයෙන් පිළිගන්නවා සති ඉරිදා දිනෙහි ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5 මාර්ට් ආරම්භ වන සජීවි ධර්ම සාකච්ඡාවට ඉතින් අද දවසේදී මේ ඉදිරි උදෑසන ශ්‍රී ලංකා වේලාවෙන් 5 මාර්ට් අපේ මේ වැඩසටහන සම්බන්ධ වෙනවා පූජ්‍යපාද දිගන සුගත වංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතින් උන්වහන්සේ මේ රැස්ව සිටිනා සියලුම දෙනා වෙනුවෙන් දෙපාර්තමේන්තුවද ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අද දවසේදී පිළිගනු ලබනවා. එමනම් මම ඉතාම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ අද දවසේදී අපට සත්‍යගත ධර්මයේ පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලුම දෙනාට. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. ඡන්දාදිපති ඡන්ද සම්පයුත්ත කාලං ධම්මානං තං සමුත්ථානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද අපි බලාපොරොත්තු වන්නේ මේ පဋාණ දේශනාවේ තුන්වන ප්‍රත්‍ය වෙන අධිපති ප්‍රත්‍ය ගැන කරුණු කාරණා ටිකක් පැහැදිලි කර දෙන්න. අධිපති කියන කී අදහස යම් තැනකට නායකත්වයක් අධිපතිත්වයක් ලබා දෙනවා නම් එතන අපි අධිපතියා කියලාම හඳුන්වනවා. ඒ වගේ තමයි මේ නාම ධර්මයන්ගේ චිත්ත චෛතසික ධර්මයන්ගේ පැවැත්මට ඒ ඒ චිත්ත චෛතසික ධර්මයන්ගේ නායකත්වය අධිපතිත්වය පවතින ධර්මතා හතරක් තිබෙනවා. ඒ ධර්මතා හතර තමයි ඡන්ද, චිත්ත, විරිය, වීමාංසික නම් වලින් අපි හඳුන්වන්නේ. ඡන්ද, විරිය, සිත, වීමාංස කියන අධිපති ධර්මයන් තුල තමයි අපි පිහිටාගෙන කුසල ධර්මයන්, අකුසල ධර්මයන් පූර්ණේ කරගන්නේ. එහෙමනම් මේ අධිපති ප්‍රත්‍ය යතතේ අර්ථ විග්‍රහ කරගන්නකොට අපිට මේ අධිපති ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදලා අර්ථ විග්‍රහ කරගත යුතු වෙනවා. ආරම්මනාධිපති ප්‍රත්‍ය සහ සහජාතාධිපති ප්‍රත්‍ය කියන. ආරම්මනාධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ අරමුණක් ගරුකොට අරමුණු කිරීම වශයෙන් තමයි මේ ආරම්මනාධිපති ප්‍රත්‍ය බලවත් වෙන්නේ. මේක දීර්ඝ විස්තරයක්. මේ සහජාත අධිපති ප්‍රත්‍යයෙන් අර්ථ විග්‍රහයෙන් පස්සේ තමයි අපි සහජ ආරම්මනාධිපති ප්‍රත්‍ය විග්‍රහ කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒක ඉතාමත්ම ප්‍රායෝගිකව භාවනා මනසිකාරයෙන් භාවනා සිතින් දැනගත යුතු, දැකිය යුතු ගැඹුරු ගාම්භීර ධර්මය. එහෙමනම් දැන් මෙතන බලමු අපි මාතෘකා කරගත්ත පාඨයට අනුව ඡන්දාධිපති, ඡන්දය නැමැති අධිපතිකමෝ, ඡන්ද සම්පයුත්ත කාලං, ඡන්දය හා එකට යෙදුන, එකට සම්ප්‍රයුක්ත වුන ධම්මානං ඒ ජවන් සිත් සමූහය. දැන් සාමාන්‍ය අපි ගත්තොත් මේ ඡන්දය යෙදෙන චිත්ත චෛතසික වලට අනුරූපව ජවන් නොවන සිත් සමගත් මේ ඡන්දය යෙදෙන. එහෙමනම් අර මෝහ සිත් දෙකත්, අහේතුක සිත් 18ත් හැර, සිත් 20 හැර ඉතිරි සිත් 69 ම යෙදෙනවා මේ ඡන්දේ. නමුත් ඡන්දයේ යෙදුනට සැම තැන්හි මේ ඡන්දය අධිපතියක් විදිහට අපි සලකන්නේ නැහැ. ඡන්දය අධිපතියක් බවට පත් වෙන්නේ ජවන් අවස්ථාවේ පමණයි. එහෙමනම් ජවන් සිත් වශයෙන් උපදින්න පුළුවන් සිත් 55ක් අපි කියන සාමාන්‍යයෙන් ජවන් සිත් 55ක් තියෙනවා කියලා. ඒ ජවන් සිත් 55 නම් කරගන්නවා නම් ලෝභ මූල, දෝෂ මූල, මෝහ මූල වශයෙන් අකුසල් සිත් 12යි. අ හේතුක ක්‍රියා, සෝමනස්ස සහගත හසිතුප්පාද චිත්තේ. ඒ වගේම කාම ශෝබන සිත් අතර මහා කුසල මහා ක්‍රියා අට සිත් අට බැගි. ඒ වගේම රෝපාවචර කුසල සිත් පහක් විපාක ක්‍රියා සිත් පහක් වශයෙන්. ඒ වගේම අරෝපාවචර කුසල ක්‍රියා වශයෙන් සිත් හතර බැගි අට. ලෝකෝත්තර මාර්ග හතරත් පල හතර. එහෙමනම් මේ කියන කුසල් සහ ක්‍රියා කියන ජවන් වශයෙන් උපදින කුසල් ක්‍රියා අතරට ඒ වගේම අ හේතුක ක්‍රියා අකුසලෙත් අයිති වෙලා තිබෙන මේක තමයි පොදුවේ ගත්තොත් ජවන් සිත් 55 කියලා කියන්නේ. නමුත් මේ ඡන්දය අධිපති ධර්මයක් හැටියට උපදින්න පුළුවන්කම ලැබෙන්නේ සිත් 52 විතර. එහෙමනම් මේ කියන ජවන් සිත් පහේ මෝහ මූල සිත් දෙකත් අ හේතුක ක්‍රියා සෝමනස්ස සහගත හසිතු පාදයක් කියන මේ සිත් තුන හැර ඉතිරි සිත් 52ට අපි කියන සාධිපති ජවන් සිත් 52 කියලා. එහෙම නැත්නම් සාධිපති ජවන් සිත් 250 කියලා කියනවා. මෙන්න මේ කියන ජවන් සිත් 52 සමග උපදිනවා ඒක උපාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒක වස්තුක කියන මේ සතර සංප්‍රයෝග ලක්ෂණ ණය ක්‍රම වලින් චෛතසික ධර්ම සමුදාය. මේ චෛතසික ධර්ම සමුදාය සියල්ලක් ගත්තොත් 52ක් නේ. මේ 52ේ තිබෙන මේ මෝහ මූල සිත් දෙකට පමණක් මෝහ මූලයන්ට පමණක්ම සාධාරණ වෙච්ච චෛතසිකයක් තියෙනවා විචිකිච්ඡාව කියලා. එහෙමනම් මේ විචිකිච්ඡාව කියන චෛතසිකයේ උපදින්නේ නැහැ. ඒ වගේම දැන් මේ සිත් වලට ස්වභාවයෙන්ම ඡන්දය බලවත් වෙලා තිබෙන නිසා අමුත්‍යෙන් අපි ඡන්දයක් එකතු කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා ඡන්දයත් අපි බැහැර කරනවා. එහෙමනම් චෛතසික 52කින් මේ ඡන්දයත් විචිකිච්ඡාවත් කියන මේ චෛතසික දෙක හැර ඉතිරි චෛතසික සමුදාය චෛතසික 50 තමයි මේ ඡන්දය අධිපති කොට උපදින ඒ සාධිපති ජවන් සිත් 52 සමග උපදිනවා චෛතසික සමුදාය ඡන්ද විචිකිච්ඡා වර්ජිත චෛතසික 50. ඊට පස්සේ කියවෙනවා තං සමුත්ථානානංච රූපාන. ඒ ඡන්දයත් ඡන්දේ අධිපති කොට උපදින මේ සාධිපති ජවන් සහ චේතසික එහෙම නැත්නම් නාම ධර්ම නැත්නම් මේ නාම ස්කන්ධ නිසා උපදිනවා සාධිපති චිත්තජ රූප කියන සමුදායය. එහෙමනම් ඒ කියන්නේ මේ ඡන්දය අධිපති කොට උපදින සතර නාම ස්කන්ධ නිසා උපදිනවා චිත්තජ රූප. මේ චිත්තජ රූප කියන මේ සමුදායතන එහෙමනම් ඡන්ද අධිපති පත්‍යේන පත්‍යෝ ඡන්දය අධිපති වශයෙන් සහ ජාත අධිපති ශක්තිය උපකාර කෙරෙන. එහෙමනම් මෙතන කියෙන්නේ සහ ජාත අධිපති. ඡන්දය හා එකට උපදින්නේ ඡන්දේ සමග එකට උපදින නිනාම ස්කන්ධයන්ට චිත්තජ රූපයන්ට මේ ඡන්දය බලවත්සේ උපකාර කෙරෙන. බලවත්සේ පිහිට වෙනවා. මෙන්න මේ න්‍යායට අනුව ගත්තහම ඊළඟට කියවෙන චිත්තාධිපති චිත්තය දැන් මෙතන චිත්තේ කියනකොට සිත් වශයෙන් ගත්ත සිත් සියල්ල 89ක් නේ. මේ සිත් 89ෙම මෙතනදී අධිපති ධර්මයක් විදිහට සලකන්නේ නැහැ. මෙතනදී අධිපති ධර්මයක් විදිහට සලකන්නේ අර මුලින් ප්‍රකාශ කළ ආකාරයටම අර සාධිපති ජවන් සිත් 52 විතරයි. එහෙමනම් මේ කියන අකුසල් සිතක් වෙන්න පුළුවන් මෝහ හැර ඒ වගේම කුසල් සිතක් වෙන්න පුළුවන් ක්‍රියා සිතක් වෙන්න පුළුවන්. කුසල අකුසල ක්‍රියා කියන මේ සිත්වල අධිපතිත්වය මත උපදිනවා සිත් වශයෙන්, ඒ වගේම චෛතසික වශයෙන් උපදිනවා. දැන් චිත්තාධිපති මේ චිත්ත අධිපතිතමෝ චිත්ත සංපයුක්ත කාණ චිත්තය හා සංපයුක්ත වූ ධම්මාන චෛතසික 150. මොකද මෙතන විචිකිච්ඡා විතරයි බහැර කරන්නේ. විචිකිච්ඡාව හැර චෛතසික 150ක්ද සං සමුත්ථානාන ඒ චිත්තය අධිපති කොට හේතු කොට උප්පත්ති කොට ඇති එතන චිත්තය හා සංප්‍රයුක්ත චෛතසිකයන් අධිපති කොට හේතු කොට හට ගන්නා වූ ඒ සාධිපති චිත්තජ රූපයන්ටත් අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට බලන්න විරියාධිපති වීර්ය චෛතසිකේ වීර්ය නැමැති ධර්මයේ සමග සංප්‍රයුක්ත වෙනවා. ඉදී සංප්‍රයුක්ත කාණන් ධම්මානකෙන් වීර්ය සම සංප්‍රයුක්ත වෙනවා. ඒ සාධිපති ගවන්සි 52ක්. හැබැයි එතන වීර්ය අධිපති කරගත් නිසා අමුතුවෙන් වීර්ය චෛතසික එකතු කරන්න අවශ්‍ය නැහැ. වීර්ය විචිකිච්ඡාව හැර චෛතසික 50. මේ කියන වීර්ය හා සංප්‍රයුක්ත වූ සතර නාමස්කන්ධ නිසා උපදිනවා සාධිපති චිත්තජ රූප. මේ කියන සමුදායතම අධිපති ප්‍රතිශක්තියෙන් උපකාර කෙරෙන. ඊළඟට කියවෙනවා විමංසාධිපති. විමංසය අධිපති කොට. විමංස කියලා කියන්නේ මෙතන ප්‍රඥාව. විමංසතමෝ විමංස සම්පයුක්ත කාණ ධම්මාන. විමංස අධිපතිය හා සම්පයුක්ත වූ සාධිපති ජවන් සමෝහයත. මෙතන කියෙදෙන දැන් සාමාන්‍ය අපි ගත්තොත් අකුසල් වල ඒක හේතුක දි හේතුක කියලා අකුසල හේතු බෙදුනට අපි ඒ අකුසල් පොදුවේ සියල්ලක්ම අ හේතුක කියන නමින් තමයි උප්පත්තිදි කතා කරන්නේ. මොකද ඒවා ලෝභ දෝෂ මොහ යෙදුනට ඒවා කුසලයත් එක්ක අලෝභ දෝෂ සමූහතේ ගලපනකොට පහත් මට්ටම නිසා පියවට ඒ වර්ග කිරීමේදී ඒක හේතුක සිද්ධි හේතුක සිත් කියලා බෙදාගත්තට අපි ඒ වාගේ ප්‍රතිඵල අනුසලකන්නේ අ හේතුක ප්‍රතිසන්දිය ගෙන දෙන්න නිසා. නමුත් මේ කුසල් සිත් ක්‍රියා සිත් ගත්තහම ඒවගේ තියෙන ભેදයක් දි හේතුක ති හේතුක කියලා ભેදයක් තියෙනවා. අලෝභ අදෝෂ අමෝහ කියන මේ තොන්දෙනා මූල තොන්දෙනා එකවර යෙදුණා නම් ඒක ත්‍රි හේතුකයි. කුසලයක් සමග නම් ත්‍රි හේතුක කුසලයක්. විපාකසිතක් සමග නම් ත්‍රි හේතුක විපාකයක්. ක්‍රියාවක් සමග නම් ත්‍රි හේතුක ක්‍රියාවක්. සමහරක් වෙලාවට ප්‍රඥාවෙන් තොරව අලෝභ අදෝෂ කියන මේ ක්‍රියා හේතු දෙන්න කුසල හේතු දෙන්න නිසා උපදින්න පුළුවන් දි හේතුක කුසල්සි. මේ න්‍යායයි ත්‍රි හේතුක ක්‍රියා ත්‍රි හේතුක දි හේතුක ක්‍රියාවද තෝරා ගන්න ඕනේ. එහෙම නැමෙ විමංශ තොමෝ විමංශ සම්පයුක්ත කාණං කියන ධම්මාණං කියනකොට මේ විමංශේ සම්පයුක්ත වන ත්‍රි හේතුක සාධිපති ජවන්. එහෙම නම් මෙතනදී අපට මුලින් කියවුණා සම්පූර්ණ ජවන්සේ 50ක් කියවුණ ඡන්දචිත්ත විදිය තුලදී මේ 52කින් අපි අකුසල් 10 අයින් කරොත් 42ක්. ඊළඟට ඥාන විප්‍රයුක්ත කුසල් 4ක් ඥාන විප්‍රයුක්ත ක්‍රියා 4ක් වෙන සිත් අත අඩු කරපුවාම 36ක් වෙනවා. එහෙමනම් බලන්න මේ විමංශයේ අධිපති වන්නේ සාධිපති ජවන්ති 36කට සම්ප්‍රයුක්ත චෛතසික. එම විමංශයේ උප්පත්තියම ස්වභාවයෙන්ම තිබෙන නිසා මේ විමංශයේ ප්‍රඥාව හැර පොදුවේ ඉතිරි චෛතසික 37ක් කියන මේ විමංශයත් විමංශ සම්ප්‍රයුක්ත වූ නාමස්කන්ධ නිසා උපදිනවා උපදින චිත්ත සමුත්තා සාධිපති චිත්තජ රූපයන්ට අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මේක තමයි කියන්නේ සහජාත අධිපති කියලා. එහෙමනම් මේ සහජාත අධිපති යටතේ ඡන්ද චිත් විරිය චිත්ත විමර්ශ මෙන්න මේ අධිපති ධර්ම හතර හා එකට උපදින නාමස්කන්ධ සහ චිත්තජ රූපයන්ගේ විග්‍රහය තමයි සහජාත අධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ. දැන් සාමාන්‍ය අපි හිතුවොත් යම් කිසි කෙනෙකුට යමක් කරන්ට ඡන්දයක් තියෙනවනම්, වීර්යයක් තියෙනවනම්, සිත තියෙනවනම්, වීමංස තියෙනවනම් මෙන්න මේවා හේතු කරගෙන මේ යෝගාවචරයාට පුළුවන් තමන්ගේ සියලු කටයුතු අභිමතාර්ථය මුදුන්පත් කරගන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ඡන්ද කියන කත්තු කම්මිතා කුසල ඡන්දු. ඒ කියන්නේ කුසල ධර්මයන් කිරීමේ කැමැත්ත කුසල ඡන්දේ. යම් කිසි කෙනෙකුට කුසල ඡන්දයක් තියෙනවා නම් යමක් කරන්න අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඡන්දවතෝ කිං නාම නොසිජ්ජති. යමක් කරන්න කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්තක තියෙන තාක්කල් ඒ දේ ඉෂ්ට වෙනවාමයි කරගන්න පුළුවන්. එහෙමනම් අපි අකුසලයන් දක්වන කැමැත්තට වඩා කුසලයන් කිරීම දක්වන කැමැත්ත මහා අනුගාමික පුණ්‍ය නිධානය පුණ්‍ය ශක්තිය සකස් වෙනවා. එවකීම දැන් චිත්තවතු කිං නාම නසිජ්ජති. යමක් කරන්න ඕනේ කියන සිත තියෙනවා නම් අපිට ඒක අකුසල වෙන්න පුළුවන් කුසල වෙන්න පුළුවන් මේ සාධිපති ජවන අනුරූපව. ඒ යමක් කරන්න තියෙනවා නම් සිත අන්න ඒ අනුව එහෙනම් අපි චිත්තාධිපතිය වටහා ගත යුතු වෙනවා. ඒ වගේ වීමංසාදි කියලා කියන්නේ විරියාධිපති කියලා කියන්නේ යමක් කරන්න තියෙන උත්සාහය වීරිය. අර ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, ඒ වගේම අනුප්පන්නානං වා අකුසලානං ධම්මානං අනුපාදාය, නූපන්න අකුසලයන්ගේ නූපදවා ගැනීම, උපදින අකුසල ප්‍රහාණය කරගන්න, නූපන්න අකුසල දියුණු කරගන්න මේ ආදී ක්‍රමෙන් ගත්තහම අර මේ වීර්යය, විරියවතෝ කිං නාම නසිජ්ජති කියන එක යමක් කරන්න උත්සාහය තියෙනවා කරන්න බැරි කමක් නැහැ. වීමංසතෝ කිං නාම නසිජ්ජති. වීමංස කියන්නේ ප්‍රඥා. එහෙමනම් යම් කිසි යමක් කරන්න නුවණ තියෙනවනම්, යමක් කරන්න ප්‍රඥාව තියෙනවනම් අන්න මේ නුවණ ප්‍රඥාව හේතු කරගෙන තමන් ඒ නුවණ දකිනේ ප්‍රඥාවෙන් දකිනේ ඒ දේ වටහා ගන්නවා. එහෙනම් ඒ නුවණ නැති යමක් කරන්න බැහැ. යම් දැනකදී වීමසතෝ කින්නාමන සිද්ධිතික යමක් කරන්න නුවණ තියෙනවනම් කරන්න බැරි දෙයක්වත් නැහැ. මෙන්න මේ අධිපති ධර්මයන්ගේ බලය අපට සියලු තැන්හි කුසලයක් තුළ අකුසලයක් තුළ අපට නිවැරදිව දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒතර ඒදී දැකීම තුළින් අපට අවබෝධ කරගන්න පුළුවන් මේ අධිපති ධර්මයන්ගේ ස්වභාවය, මේ අධිපති ධර්මයන්ගේ බලවත් වීම, අධිපති ධර්මයන්ගේ ශක්තිමත් වීම අපට යම්කිසි ලොකු අදිටාකර යම්කිසි මේ අවබෝධයක් ඉදිර ගන්න පුළුවන් මේ කුසලය සීලකරන්ද මධ්‍යකරන්ද ප්‍රණීතකරන්ද නම් මේ ඡන්ද චිත්ත විරිය වීමංස කියන අදිට ධර්මයන්ගේ උපකාරය අවශ්‍යමයි. දැන් අර බලන්න කුසලයක් ප්‍රණීත වෙන්නේ මේ ඡන්දේ ඉතාමත් හොඳින් යෙදෙනකොට. ඒ කුසල් කිරීමේ කුසල ඡන්දය පහත් වෙනකොට ඒ කරන කුසලෙ හීන වෙනවා. ඒ වගේම ඒ කරන කුසලයේ මධ්‍යම ප්‍රමාණෙන් ඡන්දය තියාන කරනකොට ඒ කුසලෙ මධ්‍යම කුසලයක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි එහෙමනම් අපි මේ කුසලයක් කරනකොට ඒ කුසලෙට දක්වන කැමැත්ත, කුසලෙ දක්වන උත්සාහය, කුසලෙට දක්වන මේ සිත, කුසලෙට දක්වන මේ නුවණ මේකේ අධිපති ධර්මයන් හේතු කරගෙනයි අපේ මේ කුසලයක් හීන වෙන්නේ, මධ්‍ය වෙන්නේ, ප්‍රණීත වෙන්නේ. එහෙමනම් ඒ ප්‍රණීතාකාරයෙන් කුසල් දියුණු කරන්න සමහරක් වෙලාවට ඒ කුසලයේ සිද්ධ කරගන්නවා ඡන්දය අධිපති කරගෙන. ඒව සමහරක් වෙලාවට කුසලයේ සිද්ධ කරගන්නවා සිත අධිපති කරගෙන. තව සමහර කුසලයේ සිද්ධ කරගන්නවා වීර්ය අධිපති කරගෙන. තව වෙලා කුසලයේ සිද්ධ කරගන්නවා නුවණ අධිපති කරගෙන. දැන් බලන්න උදාහරණයක් අපි ගත්තොත් සමහරක් වෙලාවට තමන් මේ කුසල් කරන තමන් එළුවින් තියෙනදී තමන් පරිහරණය නොකර අර පුදුමාකාර කැමැත්තකින් උත්සාහයකින් යට කෙලෙස් යටපත් කරගෙන දන් දෙන. සිල් රකින්න භාවනා කරන මේ සෑම අවස්ථාවකදී උපදින්නේ මෙන්න මේ අධිපති ධර්ම හතර බලවත් කරගෙන. එහෙමනම් අපිට වැදගත් වෙන්නේ මේ කර්මේස කර්මඵල විශ්වාස කරන පිරිසක් නිසා අකුසලයන් වෙත යෙදෙන මේ චන්දවිරිය චිත්ත කියන මේ තුලින් අපේ විනාශයක් මිස දියුණුවක් නෙමෙයි. එහෙමනම් මේ දියුණුවක් බලාපොරොත්තු වෙන අපි හැමදෙනා විසින් මේ ඡන්ද චිත්ත විරිය වීමංශ කියන ධර්මතාවන් නැත්නම් අධිපති ධර්මයන් හොඳින් ඉගෙනගෙන දරාගෙන ඒවා අනුගමනය කරමින් භාවනාව යෙදෝමින් ඇති කරගන්න පුළුවන් අපට හොඳ ධර්ම ශක්තිය කුසල ශක්තිය. එහෙමනම් මේ කියන අධිපති ධර්මයන්ගෙන් ස්වභාවයෙන් අපි සහජාත අධිපති කියලා ඉගෙන ගත්තා. මේ සහජාත අධිපති ප්‍රත්‍යයට අනුගතවත් සත්‍ය ප්‍රත්‍යෝත්පන්න සත්‍ය නීක කියලා බෙදෙකුත් මේ තුල පවතින. ඒ සත්‍ය ප්‍රත්‍යෝත්පන්න සත්‍ය නීක කියන අර්ථ විග්‍රහය කෙටියෙන් හෝ මතක් කරගන්න වටිනවා. දැන් සත්‍ය කියලා කියන්නේ මූලික කරුණ. ඡන්දයයි සිතයි වීර්යයයි විමර්ශන. මේක තමයි ප්‍රත්‍ය. නැවත මතක් කරගන්නවා නම් ඒ මෝහ මූල සහ හසිතුපාද වද්ධිත ඒ දෙපන සාධිපති ජවන් නාමස්කන්ධේ ඇති ඡන්ද චිත්ත විරිය විමර්ශ කියන මෙන්න මේ ධර්මතා තමයි විදින අධිපති ප්‍රත්‍ය දසහජාර අධිපති ප්‍රත්‍ය ප්‍රත්‍ය ධර්ම සත්‍යව පන්න වෙනකොට ඒ අධිපති ධර්මයන්ට අනුකූල උපදින සාධිපති ජවන් සහ විචිකිච්ඡා ආදී චෛතසිකයන්ගේ ගැහැරවීමෙන් උපදින සාධිපති චිත්තජ රූප තමයි සහජාත අධිපතියගේ සත්‍යෝත්පන්න. දැන් නැවත මතක් කරගන්නවද අපට පුළුවන් මේ සහජාත ප්‍රත්‍ය ප්‍රවිද ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය නීක කියන මේවා මේ පද හතරට බෙදන්න පුළුවන්. දැන් ඡන්දය ප්‍රත්‍යයි ඡන්දෙන් තමයි උපදින සාධිපති ජවන්සිත 52ක් ඒ තුනේ ඡන්දය ප්‍රතිචිකිච්ඡාවත් වරජිත චෛතසික 50ක් ඒ නිසා උපදින චිත්තජ රූපද කියන මාත්‍රිකාව ගත්තාම සත්‍ය වෙන්නේ ඡන්දය, ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ චිත්ත චෛතසික සහ චිත්තජ රූප. මෙන්න මේ න්‍යායයට ගත්තාම ඒ වීර්ය ප්‍රත්‍ය වීර්ය යෙදෙන සිත් 52 චෛතසික ධර්ම වීර්යයි ඉසිකිච්ඡාර 50. චිත්තාධිපති ගන්නකොට ඒ චිත්තාධිපති ධර්මී අධිපති වෙන්නේ චිත්තය, උපදිනන සාධිපති ජවන් සිත් 52 තම ප්‍රත්‍ය වෙන්නේ, සාධිපති ජවන් සිත් 52 හා සම්බන්ධ වූ ඒ චිත්තජ රූපත් ඒ සිත් සම සම්බන්ධ වූ චෛතසික 51 ප්‍රතිචිකිච්ඡාව හැර උපදින චිත්තජ රූපයන්ට විමාංශ කියන්නේ ප්‍රඥාව, ප්‍රඥාව හා සම්ප්‍රේත වූ චෛතසික 37. මොකද අකුසල් සිත් නැති නිසා අකුසල් චෛතසික ලයින් කරලා දාලා ඊළඟට මේ කියන ප්‍රඥාව බහැර කරගත්තාම චෛතසික 37ක් බවට පත් වෙන පොදුවේ. මේකේ නාම ධර්ම සපදිනම චිත්තජ රූප මේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න කියන මාතෘකා පද හතර එකින් විස්තර කරගෙන ඉවර වෙලා අපට පුළුවන් මේ ප්‍රත්‍ය අදාළ නොවන ප්‍රත්‍ය නීක ධර්ම මොනවද කියලා Tamande නෝනේ තේරුම් කරගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන් ඒ අවස්ථාවන් කුළු. එහෙමනම් මේ කියන සහජාත අධිපති ප්‍රත්‍යයෙන් එහා පැත්තේ තිබෙන්නේ අපට ආරම්මනාධිපති. මේ ආරම්මනාධිපති කියන දේශනාව යම් යම් ධම්මං ගරුන් කත්වා යම් යම් ධර්මයන් ගරුකොට අරමුණු කිරීම වතේ උප්පජ්ජಂತಿ චිත්ත චේතසිකා ධම්ම. චිත්ත චෛතසික ධර්මයේ උපදී. තේතේ ධම්ම ඒ ධර්මලෝ තේසං තේසං ධම්මාන ඒ කියන ධර්මයන්තම අධිපති පත්‍යේන පත්‍ය අධිපති පත්‍යේ සත්‍ය විහමදන කියන්නේ යම් ධර්ම නිසා යම් ධර්ම කරුකට මුණ කෙරෙන උපදිනව තවත් චිත්ත චෛතසික ධර්ම. ඉතින් මෙතනද චිත්ත චෛතසිකියම ගරු කර්ම වෙන්න පුළුවන් තවත් චිත්ත චෛතසිකය. ඒ වගේම සමහරක් ඇතම් රූපයෝ ප්‍රත්‍ය වෙන්න පුළුවන් උපදින්නේ චිත්ත චෛතසිකය. මෙවන මේ ආරම්මන අධිපති ප්‍රත්‍ය තුල පිහිටි ප්‍රත්‍ය ධර්ම ටික අපි කෙටියෙන් ලියාගත්තොත් ගරුකොට අරමුණු කරන මේ ත්‍රිකාලික ඉෂ්ට නිෂ්පන්න රූප. නිෂ්පන්න රූප 18. ඒ වගේම ද්වේෂ මූල, මෝහ මූල සිත් හතරක්, දුක්ඛ සාගත කාය විඥාන කියන සිත් පහ. අර ඉතිරි සිත් 84. ඒ වගේම දෝෂායිස්ස, මත්ත්‍ය කුක්කුච, විචිකිච්ඡා හැර චෛතසික 47. කාල මුක්ත වූ නිර්වාණය. ඒ වගේම මේ ධර්මතාව ටික තමයි. යන මේ සදාරම්ම ධර්ම. ඒ කියන්නේ නේද? මේ එක පණනාගාදී දොරටෝලින් අපි ගන්න අරමුණු වෙන්න පුළුවන්. ඒවට හිතවත් ඒවා ස්ට්‍රෙස් පාන රූප වෙන්න පුළුවන්. අර මුලින් මතක් කර සිට 84 වෙන්න පුළුවන්. ස්ථාමච්ච, දේහස්ථාමච්ච ටික ඔක්කොම විචිකිච්ඡාර සාර්ථක 47 වෙන්න පුළුවන්. නිර්වාණය වෙන්න පුළුවන්. ඒත් මෙන්න මේ කියන සත්‍ය ධර්ම ද ඉගෙන ගත්තා නම් වටහා ගත්තා නම් ඒ ප්‍රත්‍යයන් අනුරූප ප්‍රත්‍යෝත්පන්න අපිට දෙකින් එක හඳ ගන්න පුළුවන්. දැන් පොදුවේ ප්‍රත්‍යෝත්පන්න විදිහට කියන්නේ ලෝභසිත අට උපදින්න පුළුවන්. මහා කුසාසිත අට, මහා ක්‍රියා ඥාන සම්ප්‍රසිත හතර සහ ලෝකෝත්තරසිත අට. එතන කියන්නේ දෝෂා ඉස්සා මැච් දෙක ඔක්කොච්ච විචිකිච්ඡා අපමණ්‍ය වාදිත සාහිත්‍යික පංශාලික 45ක පොදු වී කියලා දෙනවා. දැන් අපිට පුළුවන් මේක අර්ථ විග්‍රහ කරගන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසිතම දේශනා ණයක්‍රමයට අනුරූපව. තම උදාහරණ කීපයක් කාල වේලාවරණ මතක් කරලා ඊළඟ අවස්ථාවේ ඉතිරි කොටසද සම්පූර්ණ කරන බලාපොරොත්තු වෙනවා. දැන් බලමු උදාහරණයක් අපි ගත්තොත් මෙතන ඉෂ්ඨ නිෂ්පන්න රූප එතන නිෂ්පන්න රූප 18ක් කියන භෝතක් පසාද විසයා භාවෝ හදය මිච්ඡති ජීවිතාහාර රූපේහි අත්තාරස ඉදම් භවි. මෙතන කියවෙනවා රූප 18ක් භූත රූප 4, ප්‍රසාද රූප 5, විෂය රූප ගන්නකොට වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය. මොකද පොට්ටබ්බ රූපේට පඨවි තේජෝ වාය ඉතරත්ලාට බෙදෙනස. භාව රූප දෙක. හදේ රූපේ. ජීවිතාහාර, ජීවිතේන්ද්‍රය ආහාර, කබලින්කාර ආහාර රූපේ. එතෙන් බලන්නේ භූත රූප 4යි, ප්‍රසාද රූප 5යි 9යි. ඒ වගේම විෂය රූප, ගෝචර රූප 4යි 13යි, භාව රූප 2යි 15යි, හදේ රූපයයි 16යි, ජීවිතේන්ද්‍රයයි 17යි, කබලින්කාර ආහාරවත් ඕජා රූපය 18යි. එවන මෙවල ඉෂ්ඨ නිෂ්පන්න රූප කියලා කියනවා. මොකද හේතුව මේ නිෂ්පන්න රූප ඉෂ්ඨාරම්මන වෙනකොට ඉෂ්ඨ ඉන්ද්‍රියට ගත්තාම ඉෂ්ඨාරම්මනිකයිනේ. මේ ඉෂ්ඨාරම්මනික ගන්නකොට ලෝභසිත උපදින්නත් පුළුවන්, පුතුජන අපර කුසාසිත උපදින්නත් පුළුවන්, බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට ඥාන සම්පූර්ණ ක්‍රියාසිත උපදින්න පුළුවන්. කොච්චර පැහැදිලිද? එහෙනම් යම් කිසි කෙනෙක් මේ චක්කුව නැත්නම් චක්සු ප්‍රසාදය නিত্য සුභ සුඛ ආත්ම විදිහට සලකාගෙන ඒ තුළ නැවත නැවත ඉඳ පිහිටුවාගෙන නැවත නැවත ඉඳ මෙනෙහි කරනවා නම් නැවත නැවත මෙනෙහි කරමින් ඉන්නකොට ඒ චක්කුව නැමැති නිෂ්පන්න රූපය නිසා උපදිනවා තණ්හා දිට්ඨි මාන නිස්සිත ලෝභ සිත් අතේක. ඒ තණ්හාවෙන් අල්ලගන්නකොට පිසුදු ලෝභ සිත්, තණ්හා දිට්ඨි වලින් අල්ලගන්නකොට ලෝභ දිට්ඨි සිත්, තණ්හා මානෙන් අල්ලගන්නකොට ලෝභ මාන සිත්. එහෙම නැවත විස්තර කරගන්නවා නම් මේ චක්සු ප්‍රසාදය කෘෂ්ණාවෙන් අල්ලගන්නකොට දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතරේ උපදින හතර එකක් උපදින්න පුළුවන්. ඉතින් අර ඒක සෝමනස බොහෝ දුසෝමනස ප්‍රති ගන්නත් පුළුවන්, උපේක්ෂාවෙන් ගන්නත් පුළුවන් සමහරක් වෙලාවට. මොකද මුලින් සෝමනසෙද මුලින් යමක් දකිනකොට සෝමනස වෙලා නිතර දකිනකොට උපේක්ෂා සහගත වෙනවනේ. ඒ න්යාය පිටාපර නුගමනි කරන්න පුළුවන්. ඊළඟට දැන් ඒ දකින රූපය තණ්හා දිට්ඨි වලින් අල්ලගන්නකොට දිට්ඨිගත සංවේදිත සිත් උපදින. මට තමයි මගේ ඇස්තේ තමම ලස්සන මේ ඇස්තේ මම ප්‍රියමනාපයි කිය කර ලෝභ මානසිකින් අල්ල ගන්නකොට දිට්ඨිගත විස්වෙච්ච සිටීම ක්‍රියාකාරීත්ව සිද්ධ වෙනවා. එහෙමනම් දැන් පැහැදිලි මේ එක නිෂ්පන්න රූපයක් ඉස්තාරම්මන විදිහට ගත්තාම ලෝභිත උපදින ආකාරය. ඒ වගේම යම් යෝගාවචරේ ප්‍රතිජන යෝගාවචරේ සක්කුන් අනිත්‍යං දුක්ඛං අනත්තං අසුභං විපස්සතින් අනිත්‍යතෝ දුක්ඛතෝ අනත්තතෝ විපස්සති. මේ ඇස අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් මෙහි කරනවා. එහෙමත් නැත්නම් මේ නිස්සාර රූප කෙනෙක් අදහසක් එකයි ආකාර පහකට විදර්ශනා කරන්න පුළුවන් නිසා තමයි නිස්සාර රූප කියලා කියන්නේ. චක්ෂු ප්‍රසාදේ රූපයක් කියලා හරි දකිනකොට ඒ වගේ රූපය අනිත්‍ය වශයෙන් දකිනකොට දුක්ඛ වශයෙන් දකිනකොට අනාත්ම වශයෙන් දකිනකොට අසුභ වශයෙන් දකිනකොට ආකාර පහයි. මේ කියන විදර්ශනාව යෝගාවචරය සිද්ධ කරන මේ අස අරමුණු කරගෙන කනනාස අරමුණු කරගෙන ඒ වෙලාව උපදින්නේ නම් මේ සාමාවචර කුසල්සි. බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නමක් මේ අස කියන එක සංස්කාරයක් විදිහටගෙන ඒ තුල අනිත්‍ය දුක නාස්මිනී කරනකොට ඥාන සම්ප්‍රිත ක්‍රියාවන් උපදිනවා. අපට පැහැදිලි වුණා එහෙනම් මේ කියන චක්සු ප්‍රසාදයෙන් අරමුණු කරගෙන ලෝභසිත, චක්සු ප්‍රසාදයෙන් අරමුණු කරගෙන කාමාවචර කුසල්සිත, චක්සු ප්‍රසාදයෙන් අරමුණු කරගෙන කාමාවචර මහා ක්‍රියා ඥාන සම්ප්‍රිත සිත් උපදින ආකාරය. අද ලෝකෝත්තර සිත් උපදින්නේ නැහැ. මොකද ලෝකෝත්තර සිත් උඩ ගරු කරන්නේ නිර්වාණය විතරක් නිසා. එතකොට එහෙනම් මෙන්න මේ න්‍යාය අනුව පැහැදිලි වෙනව අපට සවදෝසත් පැහැදිලි කරගන්න පුළුවන්. මේ එක නිෂ්පාන රූපයක් නිෂ්පාන රූප 10ක් තියෙනවනම් මේ 17ම එකින් එකට අපට ලෝභසිත උපදින හැටි, ඒ වගේම ඥාන කාමාවචර කුසාසිත උපදින හැටි, ඥාන සම්ප්‍රිත ක්‍රියාජවන් උපදින හැටි අපට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ කියවුණා මෙතනදී ආවේ ඒ පහ වෙන කලින් පහල සිත් වගේ දේවල් හඳුන් බලගෙන නැවත නැවත මෙහි වරනකොට ඥාන සම්ප්‍රේත් ක්‍රියාජවන්. ඉතින් මෙන්න මේක තමයි ඒ සිත් ගරුකට අරමුණු කරමින් උපදින ප්‍රස්තව කරන ණයකම. එවන චෛතසික අරමුණු කරගන්න. ශ්‍රද්ධාදී චෛතසික එහෙම දැක්ම අරමුණු කරගෙන ඒවා ලෝභ සිත් වලද ඒ වගේම කුසා සිත් වලද ක්‍රියා සිත් වල උපදින ආකාරය තමන් තේරුම් කරගත යුතු වෙනවා. එහෙනම් මේ ආරම්මනාධිපති පත්‍ය කියලා කියන්නේ ඒකාන්ත වශයෙන් විදර්ශනා භාවනාවේ භාවනා ගැඹුරින් ගැඹුරු ප්‍රඥාවේ දැනගත යුතු විමසේතු විමසා බලාගතේතු අවබෝධ කරගතේතු ප්‍රත්‍යක් කියන එක අපි තේරුම් කරගන්නට ඕනේ. ඒනකට මේ නිර්වාණය අරමුණ කෙරෙමින් ලෝකෝත්තර මාර්ගසි ලෝකෝත්තර ඵලසිත උපදින. නිර්වාණය ප්‍රත්‍යයි ප්‍රත්‍යෝත්පන්න ලෝකෝත්තර මාර්ග ඵලසි. එහෙමනම් අපි තේරුම් කරගනිමු මේ සහජාත අධිපති ප්‍රත්‍යයත් ආරම්මනාධිපති ප්‍රත්‍යයත් කියන මේ සත්‍ය දෙකම මේ අධිපති ප්‍රත්‍යයට අර්ථ විග්‍රහ වෙනවා. එහෙමනම් මේ ආරම්මනාධිපති ප්‍රත්‍යය ගැන උදාහරණ සමග ඉතාමත් ගැඹුරින් ඉතාමත් සියුම් ආකාරයෙන් අපට වටහා ගන්න පුළුවන් ක්‍රමයක් මේ පဋාහන දේශනාවේම ඇතුළේ පඤ්ඤා භාගවාරයේදී හොඳට අරපීඨා කර තිබෙනවා. අපි ඊළඟ දවසේ මේ මාතෘකාවට ගරුත්වය දීලා ප්‍රායෝගිකව යෙදෙන ආකාරයේ අර්ථ විග්‍රහ කරගනිමු. එහෙමනම් අධිපති ප්‍රත්‍ය සම්බන්ධ කරගෙන මම අදට මේ ඉදිරිපත් කරන මාතෘකාව දැන් සමාප්ත කරනවා. ඉතින් කෙනෙකුට මේ අධිපති ප්‍රත්‍ය ගැන ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් නිවැරදි කරගතිය දෙයක් තියෙනවා නම් විමසන්න පුළුවන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාමිනාස. අනේක වාරයක් මේ ඔබ වහන්සේ කරපු දේශනාවට සාමිනාස කෙටියෙන් පැහැදිලි කරගන්න පුළුවන්ද මේ ද්වේෂ මූල, මෝහ මූල, දුක්ඛ සාගත, කාය විඥාන වර්ගිත කියන හේදෙන්නේ ඇයි කියලා මේ ප්‍රත්‍ය වෙන එකට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් සාමිනාස සමහරට ලැබුණ සතිය විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා දැන්නෙත් නැහැ. දැනට ඒ ප්‍රශ්නේ තමයි තියෙන්නේ සාමිනාස. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි මහත්තයා. මෙතන මේ දෝෂ මූල, මෝහ මූල කියන මේ ප්‍රත්‍ය වෙන්නේ නැත්ටි ඇයි කියනවා නම් සත්‍යෝත්පන්න භාවයක් අපට පෙන්වන්න බැරි නිසා. මොකද ඒක කසු කරමුණු අනිෂ්ඨාරම්මන දුක්ඛ අරමුණ නිසා. මොකද විශේෂයෙන්ම ගරු කටේතු අරමුණක් විදිහට අපි භාවිතා කරන්නේ අපි ගන්නේ මේ ආරම්මනාධිපති ප්‍රත්‍යයේදී ඉෂ්ඨාරම්මනය. ඕ ඉෂ්ඨ මජ්ජත්තාරම්මනය කියන පුළුවන්. නමුත් මේ අනිෂ්ඨාරම්මනයක් හෝ අනිත්‍ය මජ්ජත්තාරම්මනයක් වගේ දෙයක් ආරම්මනාධිපති හැටියට ගන්නෙ නැහැ මේ සත්‍ය න්‍යාය. නමුත් දැන් අපට පැහැදිලි වෙනවානේ දැන් ප්‍රායෝගිකව යොදවන කොටත් අපේ හිත දැන් අපට කලින් ද්වේෂ පහළ වෙනවානේ. දැන් කලින් පහළ වුණු ද්වේෂයක් නැවත නැවත සිහිකරන් නැවත නැවත ද්වේෂයක් මතු කරගෙන ඉතාම පහසු. නැවත ද්වේෂ අලුත් වීමක් සිද්ධ වෙනවා. නමුත් ඒ ද්වේෂය එක පාරකම යටපත් කරගන්න මෛත්‍රී වගේ දෙයක් අපිට භාවිතා කරන්න පුළුවන් වුණාට ඒ ද්වේෂය අපට අධිපතියක් වෙලා මෛත්‍රී උපදින්නේ. මේ ද්වේෂය අපට යටපත් කර ගැනීම පෙරදින ද්වේෂය. දැන් උදාහරණයක් අපි ගත්තොත් දානං දත්වා තං අස්සාබේති කියන දානයක් දීලා එය ආස්වාද කරනවා. බොහෝ සතුට වෙනවා. සතුට වෙනවා ලෝභයෙන් අල්ලගත්තා. ඒ වගේම සීලං සමාදේත්වා තං පච්චවෙක්කති. සීල සමාදන් වුණා ඒ ප්‍රතිවික්ෂා කරන කරගත කුසලයක්. ඒක දැන් අර දානයක් දීලා ආස්වාද කරනකොට සීලයක් රැකලා ප්‍රතිවික්ෂා කරනකොට අන්න ලෝභසිත් ඒ වගේම කුසාසිත බලන. දානං දත්වා තං ගස්තේතිවත් එහෙම තන් පටිහඤ්ඤති කියන කියන්නේ බුදු දන්වා. දානයක් දීලා එයට ගැටෙන්නේ. ගැටෙනවා කියලා කියන්නේ. අපි ඒ දානේ දෙන අවස්ථාවේදී ගැටෙන්නේ මේ දාන කුසලයක් එක්ක නෙමෙයි. අපි ගැටෙන්නේ කු පුද්ගලයක් එක්ක. එක වස්තුවක් එක්ක. නමුත් මේ දාන ක්‍රියාවත ගැටීමක් නෙමෙයි. ඇතම් කෙනෙක්ගේ දානමය පින්කමක් දැකලා ගැටෙනවා කියලා කියන්නේ ඒකනේ වෙනම කතාවක්. ආරම්මන ප්‍රත්‍ය. ඒ ආරම්මන කුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්මෝ උපජ්ජති. කුසලං ධම්මං පටිච්ච කුසලෝ ධම්මෝ උපජ්ජති ආදි වශයෙන් දේශනා කරනවා. කෙනෙක්ගේ කුසලයක් දැකලා තව කෙනෙක් සාදුකාර දෙනොත් ඒක ආරම්මන ප්‍රත්‍ය. ඒක කුසල අනුමෝදන. කෙනෙක් කුසලයක් කරන ඒකෙන් හිතන ගැටෙනවනම් කෙනෙක් අකුසල පහල කරගන්න ඒක ආරම්මන ප්‍රත්‍ය. ආරම්මන අධිපති භවද පත් වෙන්නේ නැහැ කියලයි දේශනා පැහැදිලි කරන. අපි ළඟ අවස්ථාවේදී තවත් ඒ සම්බන්ධ කරුණු කාරණා ඉදිරිපත් කරන්නම්. ඉතින් විශේෂයෙන් මතක තියාගත යුතු වන්නේ මේ අනිෂ්ඨ ආරම්මණයක් හෝ එවැනි දෙයක් ආරම්මනාදී ප්‍රතිභාවයට සැකෙන්නේ නැහැ. මොකද ඒක අනිතු වරුමුණක් නිසා නැවත නැවත මෙනෙහි කරන්න එක අමිහිදක් වෙන නිසා. නමුත් ඉෂ්ඨ ආරම්මණය තමයි ආරම්මනාදී ප්‍රතිපස්සේට පැහැදිලි කරන්නේ. එහෙනම් අනිෂ්ඨ ආරම්මණය ආරම්මන ප්‍රති ගණිතයි අතුගත් වෙන්නේ. ඒක වංශල්ම. ඒක තමයි බොහොම පිං සමින් නැහැ. දවස් තුනක් නේ හිමයි ස්වාමීන් වහන්සේ එමුණන් ඔබ වහන්සේට අද දවසේදීත් පිළිසිර දනවීම නමස්කාර කරනවා. ඊටමත් පින් ඉන්සා අපි එහෙම කළා සයන්වත් අපි ලබන සතියේදී හැකියාවක් ලැබුණොත් මේ ස්වාන දෙකේ කරපු දේවල් වල ඒ උපවාසය සම්බන්ධ වෙන ප්‍රභාගයේ වෙනවා පිළිතුර අපි විමර්ශනයේ දින සයන්වත් සම්පූර්ණ කරගෙන යා. ඒකෝ අපිට උතුම් මේ බොහොම ගැඹුරු ධර්ම නිසා එහෙම දැනෙන වටන උපවාසයෙන් ඒ ලැබෙන කටි කාලයක වෙනින් කරගෙන. එමුනම් අද දවසේදී අපි සාකච්ඡා නිමාත සයන්වත් මම උපවාසයට මේ පිනවසන. හොඳයි, අද දවසේ අපි එකතු කරගත්ත සිව කුසල ශක්තිය පුණ්‍ය සම්භාරය අපි සියලු දෙනාටම ධර්මාඥාන භාවනාඥාන මුදුන්පත් කර ගැනීම පිණිස අපගේ ආචාර්ය උතුම් මාහිමියන් වහන්සේ නිරෝගී සුව දීර්ඝායුෂ පිණිස ඒ වගේ නමින් මේ ගෙසෙන ඥාති නිවන් පිණිස දෙවියන් සහ සදේවක ලෝකයන් නිවන් පිණිස හේතු වේවා. ඒ වගේම සියලු දෙනාට මේ සංසාර ගමන ගෙවන් වීමෙන් ප්‍රතු බෝධි වලින් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ පරම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා මම මෛත්‍රියෙන් ආශිර්වාද කරන පෙරවන් සරණයි.